සැදැවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුදහමෙන් විශේෂ වශයෙන් අවධාරණය කරන කාරණා තුනක් පිළිබඳව. ගුණ, පින, නැන, වැඩෙන මග විදියට අප විසින් හඳුනාගෙන තියෙන කාරණා තුනක් මෙහිදී පැහැදිලි කරනවා. ඒ තුන තමයි කෘතඥතාවය, මෛත්‍රී භාවනාව සහ සතිමත් බව. භාගතුන් වහන්සේ දේශනා කළා වූ ධම්මග විමසලා බලන විට මෙන්න මේ කාරණා තුනේ වැදගත්කම අපට බෙහෙවින්ම දැක ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, "කේවලං හේසා භික්ඛවේ සප්පුරුස භූමී යදිදං කතඤ්ඤතා කතවේදී" කියලා. මේ ලෝකේ යම්තාක් යහපත් ගුණාංග තියෙනවා නම් ඒ සියල්ලක්ම කළගුණ සැලකීම කෘතඥතාවය මත ගොනු කරන්න පුළුවන් කියලා. දෙවෙනි කාරණා විදිහට මෛත්‍රී භාවනාව. මේ ලෝකෙහි උපදි සම්පත් ලබා දෙන ලෞකික කුසල් නැත්නම් පින්කම් අතර ඉහළම පින්කම විදිහට දේශනා කළේ මෛත්‍රී භාවනාව. සීල සත්ත්වෝ සෝපත්ත්වා කියන මෙත්සිත භාවිත කිරීම. තුන්වෙනි කරුණ තමයි සතිමත් බව. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධියා කියලා සඳහන් කරපු ආකාරයට සත්‍යංගේ පාරිශුද්ධත්වය සඳහා ඥානය ලැබීම සඳහා නිර්වාණ අවබෝධය සාක්ෂාත් කිරීම සඳහා ඒකායන මාවති විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සතිමත් බව, සතිපට්ඨානය නැත්නම් සම්මා සතිය වැඩීම. මේ කාරණා තුනින්ම කරන්නේ අපේ ගුණ නොවන දිනු කිරීම. එකාතකින් කෘතඥතාවයට අපහුරු වෙනකොට අප මෙතෙක් ජීවිතේ ලබා තියෙන දේවල් ගැන අපට ලොකු සතුටක් කෘතඥතාවයක් හටගන්නවා. මේ වන විටත් ඔබත් මාත් මේ ලෝකයේ බොහෝ දේවල් ලබලා තියෙනවා. එකක් තමයි අපේ ජීවිතයේ අප හුස්ම ගන්නවා කියලා කියන්නේ අපි මේ මොහොතේ ජීවත් වෙනවා කියන එක. අන්නේ හුස්ම ටික ලැබීම තුලින්ම අප ලෝකයට කෘතඥ වෙන්නට ඕන. ඒ හුස්ම ලබා දීපු අපේ අම්ම තාත්තා දෙන ගැන අපේ කෘතඥ වෙන්නට ඕන. ඒ වගේම අප මේ ශ්‍රවණය කරන මේ උතුම් ධහම සද්ධර්මය අපේ දේශවන වලින් අහන උතුම්ම දේ මුළු කල්පයක් තුළ ලෝට ලැබෙන නැවුම්ම උතුම්ම දේ සද්ධර්මය. අන්නේ සද්ධර්මය අපේ ජීවිතේ ලැබෙනකොට ජීවිතේ වටිනාකම තේරුම් අරගෙන ජීවිතයේ සියලු දුක් දොම්නස් දුරු කරලා අපට උපරිම ලෙස මානසික සතුටට පත්වීමේ මාවත මේ තුලින් එලිපිහිලි කරලා තියෙනවා. මෙන්න මේ දෙක අතර තියෙන සියලුම දේවල් ආස්වාස ප්‍රස්වාසයේ සිට සද්ධර්ම ලැබීම දක්වා අතර පරාසය තුල අපට ලෝකයෙන් නොඑක් දේ ලැබිලා තියෙනවා. අන්නේ බොහෝ දේ අප මේ ලෝකෙට එනට කලින්ම මානව වර්ගයා විසින් අප වෙනුවෙන් නිෂ්පාදනය කරලා ගවේෂණය කරලා සොයලා අප වෙනුවෙන් ඉතිරි කරලා තියෙනවා. අනේ නිසා හැම මොහොතකම අප ලෝකයට කෘතඥ වෙන්නට ඕන, ස්තුතිවන්ත වෙන්නට ඕන. ඒ තුලින් අපේ ලොකු ගුණයක් දිනු වෙනවා. අනේ ගුණය තුලින්ම අපත් ලෝකයට කිසියම් දෙයක් ප්‍රදානය කරන්නට ඕන, ලෝකයට දායද කරන්නට ඕන, ඉතුරු කරන්න ඕන කියන සිතුවිල්ලක් අපේ සිතේ හට ගන්නට ඕන. දෙවැනි කාරණය මෛත්‍රී වැඩීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවන් බොහොමයක් විමසලා බලන විට ඉතාම පැහැදිලි කාරණයක් මෛත්‍රී භානාවෙහි ආනිසංස වැදගත්කම බොහෝ තැන්වල දක්වා තිබීම. ඊට හේතුව තමයි මේ ආංශ කිහිපකින් වැදගත් වෙනවා. එක අතකින් අපේ හිතේ තියෙන මානසික පීඩා බොහෝ විට ඇති වෙන්නේ අනිත් අය පිළිබඳව තියෙන විරසක බව හේතුවෙන්. කිසියම් අවස්ථාවක අපට මෛත්‍රී දිනු කිරීම තුළින් අපේ හිතේ තියෙන අමනාපයන් දුරු කරගන්න පුළුවන් නම් අපේ හිතේ මානසික සැනසීම දිනෙන් දින දියුණු වෙනවා. ඒ අතර විශේෂයෙන්ම ලෞකික කුසල අතර පුණ්‍ය කර්ම අතර මෛත්‍රිය ශාස්ත්‍රව වූ උපදි සම්පත් ලබා දෙන ඉහළම පුණ්‍ය කර්ම විදියට දේශනා කළ තියෙනවා. ඒ තුළින්ම අපට එකාතකින් සසර අප කළා වූ පින්කමල ආනිසංස දිනු කරගන්නටත් අනිත් අතින් අපේ අකුසල් විපාකේන තියෙනවා නම් ඒව යටපත් කරගන්නටත් අපට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අප වටා සිටින අයගේ හිතාදර භාවය, ප්‍රියමනාප බව දිනු කරගන්නට, මිත්‍රශීලීව ජීවත් වන්නට මේ මෙත් සිටිවිල්ල අපට හේතුවක් වෙනවා. හුදෙක් මිනිස්යන් අතර පමණක් නෙවෙයි, අමනුෂ්‍යයන් අතරත් ප්‍රසාදය දිනා ගන්නට මෛත්‍රී භාවනා වැදගත් වෙනවා. ඒ වගේම මෙය සමත කමඨහනක්, අපේ හිත ඉක්මනටම සමාධිමත් කරන්න පුළුවන් භාවනා ක්‍රමයක්, සමත භාවනා උපදේශක් විදියට ධර්මය තුල පැහැදිලි කරනවා. අනිත් අතින් භාගතුන් වහන්සේ දේශනා කරනවා, යම් ශාන්ත පදයක් හෝ නිර්වාණාබෝධය කරා යන කෙනෙක් අන්නේ නිවන් මාර්ගයේදී වැඩි වූ ප්‍රධානතම ගුණාංගයක් විදියටත් පැහැදිලි කරලා තියෙනවා. යන්තං සන්තං පදං අභිසමෙච්ච සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා. කිසියම් ශාන්ත පදයක් කැමති නම් අනේ තැනැත්තා විසින් සීල සත්ත්වෝ සුවපත් වෙත්වා කියන මෙත් සිටිවිල්ල වඩන්නටයි කියලා. දිනකට මෛත්‍රී භානාව වඩපු පමණට අපේ හිතේ ලෝක සත්‍යය කෙරෙහි තියෙන මෙත් සිටිවිල්ල දිනු වෙලා එහි ඉහළම දිනු විදිහට සලකන්නේ මාතා යථානි යම් පුත්තම් ආයුසා ඒක පුත්ත මනුරක්කේ කියපු විදිහට අම්මා කෙනෙක් තමන්ට ඉන්න එකම දරුවා දෙස බලන ආකාරයෙන් ලෝකයේ දෙස බලන්නට අපි හුරු වෙනවා. මේ මට්ටමට අපේ හිත දිනුනා කියලා කියන්නේ අපේ සිතේ තියෙන බොහෝ අකුසල විතරක දුරු කරගන්නට මෙන්න මේ ආකල්පයේ සිටිවිල හේතු වෙනවා. අපේ දරුවා ළඟ ඉන්න වෙලාවේදී අපට රාගයක්වත් යමක් ගැන ලෝභයක්වත් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, අමනාපය, මාන්නය, ආඩම්බරය වැනි මේ අකුසලීය තරග බොහොමයක් ඒ අවස්ථාවේදී අපේ හිත යටපත් වෙලා තියෙන්නේ. ඒ අවස්ථාව කියන අපේ ලෝකෝ මානසික දියුණුවම මෛත්‍රී සිටිවිලි ඉහළට දියුණු වෙන පමණට දානය, සීලය කියන මේ කරුණ දෙකත් નિરાයාසයෙන්ම සම්පූර්ණ වෙනවා. අනිත් අතින් කරුණා, මුදිතා, උපේක්ඛා කියන සෙසෝ බ්‍රහ්ම විහරණත් සම්පූර්ණ වීමට මෛත්‍රී හේතුවක් වෙනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහරණ සඳහන් වන්නේ බමලොව බ්‍රහ්මයන් විසින් නිරතුරුව වඩන ගුණාංග හතරක් විදියට. බමලොව වැසී බ්‍රහ්මයන් නිතර වාසය කරන්නේ මේ කරුණු හතරෙන්. මිනිස් ලොව බමලොවක් කරගන්න ක්‍රමය තමයි සතර බ්‍රහ්ම විහරණ වැඩිම කියලා කියන්නේ. කායිකව අපි මිනිස් ලොව වාසය කළත් මානසිකව දෙවියන් සේවාසය කිරීම උපකාරී වෙනවා. තුන්වෙනි කරුණ සතිමත් බව, සම්මා සතිය. වර්තමානය තුල හිත තියාගෙන අපේ හිත කය පිළිබඳව නැත්තම් කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ ස්ථාන හතරේ සිහිය පිහිටුවාගෙන ඒ සිහිය පිහිටුවා ගැනීම තුලින් ඇතිවන සතිමත් බව භාවිත කරමින් ඇස, රූපේ, චක්කු විඥාන ආදී මේ අපේ ජීවිත ස්වභාවය, ඇස් කන්න ආසාදී ඉන්ද්‍රිය, රූපාදී අරමුණු මේ හැම දෙයක්ම හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන බව නුවණින් දැකීම. සතිමත් බව තුළින් ප්‍රධාන වශයෙන් අපේ හිත අතීත, අනාගත කියන අන්ත දෙකෙන් දුර වෙලා වර්තමානයේ තුල සිත පවත්වා ගන්නට හේතුවක් වෙනවා. අනෙත් අතින් අවිද්‍යාව දුරු කිරීම වශයෙන් විදර්ශනා භාවනාවට ඒ උපකාරයක් වෙනවා. අපේ යමක් ඇසින් දකින වෙලාව සැබවින්ම ඒ රූපය හඳුනා ගන්න වෙලාව. අන්නේ හඳුනා ගන්න වෙලාවේදී ඇස නිරුද්ධ වෙලා, රූපේ නිරුද්ධ වෙලා, චක්කු විඥානේ නිරුද්ධ වෙලා කියලා අපට නෝනින් දකින්න පුළුවන් නම් රූපය තුල හිත බැස ගන්න ගතිය ක්‍රමයෙන් අඩු වෙනවා. මෙන්න මේ අවිද්‍යාව දුරු වෙන්නටත්, දුකෙන් නිදහස් වෙන්නටත් හේතුවක් වෙනවා. එක අතකින් බාහිර රූපේ නිදහස් වෙන ගමන් අනිත් අතින් නාමයන්තෙන් සිත සහ චෛතසික පැත්තෙනොත් නිදහස් වන්නට මෙන්න මේ අනිත්‍ය සංඥාව හේතුවක් වෙනවා. සතිමත් භවයේ පිහිටලා එය සම්මා සතියසේ භාවිත කරන්න පුළුවන් නම් ආරස්සණික මාර්ගයන්ගයක් විදියට අපට සියලු දුකෙන් නිදහස් වන්නටත් උපකාරවත් වෙනවා. මෙන්න මේ විදියට කලගුණ සැලකීම, මෛත්‍රිය සහ සතිමත් බව කියන මේ ගුණාංග තුනෙන් දිනෙන් දින ඉදිරියට යන්නට පුළුවන් නම් දුකෙන් නිදහස් වන්නටත්, මානසික සතුට ඉහළටම දිනු කරගන්නටත් එය අපට හේතුවක් වෙනවා. එනිසා මේ ගුණාංග තුනෙන් අපේ ජීවිතය තවත් ලස්සන කරගන්නට උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තුනුරුවන් සරණයි.